එකක කකුලක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තේ තියාගෙන අනිත් එක මෛත්‍රීපාල සිසුන් මෙතුමාගේ පැත්තේ තියාගෙන තමයි එතුමා හැම වෙලේම මේ කටයුත්ත කරනවා කියලා අපිට පේන ඇටි ඉස්සන්. ඒක නිසා මම කියන්නේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ කරපු කොන්ත්‍රාත්තර දැන් නවත්තන්න ඕන. මොකද මේ කතාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම නිමල් ශ්‍රීපාල සිසුන් මෙතුමා හිතුවා අපේ පට්ටලේ 19 වෙනි සංශෝධනය පාස් කරගත්තා වගේ ඒ පට්ටලේ උඩ කියලා 20 වෙනි සංශෝධනයේ සම්මත කරගන්න ඒ කොටේ ඉරා ගන්න පුළුවන් කියලා තමයි මේ නිමල් ශ්‍රීපාල සිසුන් මෙතුමා කල්පනා කරන්නේ. හැබැයි 20 වෙනි සංශෝධනයේ ඒ පට්ටලේ උඩ කියලා ඉරන්න කිලිල්ල අද නිමල් ශ්‍රීපාල සිසුන් මහත්තයාට වෙලා තියෙන්නේ නැත්ත විතරක් නෙමෙයි අහුවෙලා තියෙන්නේ. එතුමගේ බෙල්ල මැදින්ම අහුවෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට නම් කියන්න තියෙන්නේ 20ක අපි කැමති 20ක නිමල් බයයි 20ක